මම කනගාට වෙනවා එතුමාට එතුමා මම දැන් මේක එතුමාගේ තීරණයද කියලා තාමත් පැහැදිලි නෑ අපිට. නමුත් අද විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාරලා, තිස්ස විකාරණලා මේ සම්දානේ ඉන්න හෙට, ඒ වගේම උදේ ගමන්පිල්ලලා හෙට ඇපෙත් නැතුව ගෙදර යන්න සිදුවෙන මිනිස්සු, ඒ වගේම ওই සම්දානේ සමහර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂ ප්‍රබල හිටපු ඇමතිවරු, අල්ලස දූෂණ එතනවල් කුඩු මේ රටට ගෙනාපු අය, ඒ වගේම ස්ත්‍රී දූෂකයන්, බාල වයස් දරුවන් දූෂණය කරපු ළමා දූෂකයන්, ඒ වගේම අල්ලස් කොමිස් අරගෙන කොමිස් ගහලා වංචනික ලෙස ක්‍රියා කරලා මේ වෙනකොට මම හිතන්නේ 700-800 ගන්න CID එකට, ඒ වගේම අල්ලස් කොමිසම් සභාවට සහ CID එකට පැමිණි ලැබිලා තියෙන හෙට අනිද්දා වෙනකොට මේවට වගේ උත්තර දෙන්න ඉන්න පුද්ගලයා තමයි අද මහින්ද රාජපක්ෂව අගමැති අපේක්ෂා කරන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිට විශාල ලෙස බලපෑම් කරලා අද මම හිතන්නේ මේ තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ.